අද ධර්මානුශාසනාව පවත්වන දීපක ආනන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවතරයි ස්වාමින් වහන්සේ. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සතියංති බුද්ධං සරණං ගච්ඡාමි. සතියංති බුද්ධං සරණං ගච්ඡාමි. සතියංති ධම්මං සරණං ගච්ඡාමි. සතියංති ධම්මං සරණං ගච්ඡාමි. සතියංති සංඝං සරණං ගච්ඡාමි. සතියංති සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමභන්ති. පානතිපාතාමීරමණී සික්ඛාපදං සමාදියාමි. පානතිපාතාමීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාමීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාමීරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාරාමීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාමීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාමීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාමීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරණමඤ්ඤපනදත්තානාමීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං පාමබන්ති. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යක්ඛේ දුමාන දිස්සේ මහපුරිසස්ස මහපුරිස ලක්ෂණානි යේ සමන්නාගතස්ස මහපුරිසස්ස දේවගතියෝ භවන්ති අනන්තා සත්තේ අගාරං මධ්‍යාවසති රාජා හෝති සක්ඛවස්සී සත්තේ අගාරං මානදාරියං පංවේදී දින්නෝ භවතිනෝ තේරිවක්ඛත් සම්මෝති ලෝකාංගම් සම්මාසං බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලක්ෂණ සූත්‍රයේන සූත්‍ර පාඩයක් මෙහිපත් වෙනවා. විශේෂයෙන්ම අද බොහෝ දුරකට ගියවාගෙන මේ නෝද කලාවේ පිළිපැන මිනිසුන්වත් වාසය කිරීමට බලකඩයක් අහන්න අවශ්‍යයි කියන එක පූජ්‍ය ගල්ගමුවේ සම්සිඳිය ස්වාමීන් වහන්සේ බලවත් ඕන සම්බන්ධයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන දෙති හැඳින්වීමක් කරන්නටයි මේ සූත්‍ර පාඨයේ මාතෘකාව දෙන්නේ. ලෝකද බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නා දිනක අනදමාන හිමිපාණන් වහන්සේ ප්‍රශ්න ඇහැ. ස්වාමීන් වහන්සේගේ වහන්සේ මේ නගර යතියෝ සරුවක් යන වහන්සේගේ දේ සම්පත්‍ය දැක මේ කිදීනේ ප්‍රසාදනීය කතාවන් ඇති කරමු. පරිවෙත සෞස්කා භවනේ මුලපටන් අගදාස්වා මලෙන් කියන පරසතු ගුත්තේ වගේ පස්තියෙන් කැදෙන්නක් කොකුණක් වගේ එවාගේම සම්තරණක් වගේ සරුවක් යන වහන්සේගේ දේ සම්පත් ගැන බලවත් ප්‍රසාදයෙන් කියනවා ස්වාමීන් මේ මහජනයා ප්‍රකාශ කරන ඒ දේහ සම්පත් සමරිදී කුණ්‍ය විපාකයෙන් ලැබ දෙයක්ද මේ බව දැන ගැනීමට කැමැතියි කියන ප්‍රකාශ කළා. මේ අවස්ථාවේ ශාන්තිනායකයන් වහන්සේ දේශනා කළ ආනන්දයේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 1000කට කලින් ලෝක ලක්ෂණ සාස්ත්‍රයේ පහළ වෙනවා. සුද්ධා වාසවාදී බ්‍රහ්මදාදී මනෝ වේද සාස්ත්‍රයේ ලක්ෂණ සාස්ත්‍රය ඉස්පාද කරනවා. වාතා දුලස්සහසක් ඇති ලක්ෂණ සාස්ත්‍රයේ අනුව තමයි සවකට ලෝකදා බුදු වෙන ඉතනකෝ හොරාගම ලැබෙන්නේ. ඒ ලක්ෂණ සාස්ත්‍රයේ සඳහන් වුණාට අසවල් ලක්ෂණ ලක්ෂණ පහළ වෙනවා කියන සමන විදිහේ කුණ විපාකයෙන් ඒ ලක්ෂණ පහළ වෙනවාද ඒ ලක්ෂණයන්ගේ ආනිසංස කවරක්ද කියන එක ලක්ෂණ සාස්ත්‍රයේ සඳහන් වෙලා නැහැ. අපේ තථාගතයන් වහන්සේගේ පස්වම ගමනේ උත්පත්ති සිද්ධ වී දින 7කින් දින 5කින් ලංකාදීනේ උත්සව යෙදෙන්නේ තිබුණා. ඒ අවස්ථාවේ ලක්ෂණ සාස්ත්‍රයේ පරතරයට උගත් ග්‍රාහකවල පදිවරුන් 108 දෙනෙක් රජනිවසට පමුණුවා සංග්‍රහ පවත්වා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් තබන්ට රජතුමා ආරාධනා කළා. 108 දෙනාගෙන් 28 දෙනෙක් තෝරාගෙන මේ කුමාරයන් වහන්සේ අතට වඩාගෙන ශරීර ලක්ෂණ පරීක්ෂා කරලා හද්දනේ පැහැදිලි දෙකක් උත්තර දීවා මේ දරුවා ගිහන සිටියොත් අපිට වෙනවා පැවිදි වුණොත් ලෝකදා බුදු වෙනවා කියලා. ඒ සියල්ලන්ට නමක කොණ්ඩඤ්ඤමාන කුතුමා එක ඇඟිල්ලක් උසෝලා ප්‍රකාශ කළා මේ දරුවා කිසිසේ සක්විත රජවන තුරු ජීවිතේ වාසය කරන්නේ නැත. වාස 29 වෙනි අභිනිෂ්ක්‍රමණය කොට පරිදි වාස 36 දී ලෝතුරා බුදු වෙනවා කියන එක ප්‍රකාශ කළා. අනිකුත් ත්‍රිසෙතේ හේතුව සඳහන් කළා තේනවා මේ බලන්ට නලාසලේ දීසා තිබෙන ඌන රෝම ධාතුව. සක්විත රජ වෙන දරුවන්ට ඌන රෝම ධාතුව රන්වම් පාටින් වාමා වර්ධන යටියක් බලාගෙන ඉඳෙනවා. ලෝතුරා බුදු වෙනුත් යන්ට සුදු පාටෙන් දක්ෂිනා වර්ධන සුදුක් බලාගෙන ඉඳා තිබෙනවා. මේ කුමාරයන් වහන්සේගේ ඌන රෝම ධාතුව සුදුන් පාටින් ඕතදී කාරකාවක් කියන සුදුන් පාටින් දක්ෂිනා වර්ධන උඩුක් බලාගෙන තියෙන දැනින් මේ දරුවා පිටිසේ සක්විත රජනකන් සිටින්නේ නැත. ලෝතුරා බුදු වෙනවා කියන එක ප්‍රකාශ කළා. ඒ අනුව පසු කාලයේ පිටුමාද පැවිදි වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් මහා රහතන් වහන්සේ නමක් වාටක පත් වුණා. මේ සරුවඥන් වහන්සේ දේශනා කළා ආනන්දයේ මහා පුරිසෝත්තමයන් දෙවිසින් මේ ලක්ෂණ පිටුකක් තියෙනවා. දක්ෂින් සමානි විච්ඡේදේ මහා පුරිසත් මහා පුරිස ලක්ෂණානි මහා පුරිසයන් වහන්සේගේ මහා පුරිස ලක්ෂණ 32යි. යේහි සමන්නාගත සමා පුරිසත් දේවගතෝ භවන්ති අනඤ්ඤා. ඒ මේ මහා පුරිස ලක්ෂණ 32 යුක්ත මහා පුරිසයන් වහන්සේලාට දත දෙකයි ලැබෙන්නේ කොහොමද නැහැ. විද්‍යාවේ සත්‍ය අගාරං අධ්‍යාවතී සාදා හොති සත්වති. මේ වාසේ බරත සම්පූර්ණ දේනවා. සත්‍ය අගාරක් නාමගාරියම් පබ්බදති බුද්ධෝති ලෝක විරක්තත්. සත්‍යන්නේ සියලුම සාසන සකල ප්‍රේතයන් ප්‍රහාණය කරමින් ලෝකදා බුදු වෙනවා. ශ්‍රීලංකේ සාරවත්යන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණ 32 වෙන වෙන සේරලියට දේශනා කරලා එක එක මහා පුරුෂ ලක්ෂණයක් ලබන්නේ හේතුව ඉතා පැහැදිලිව පහදා දුන්නා. පළවෙනි මහා පුරුෂ ලක්ෂණය සුප්පතිත්ථ සාධකා. සාරවත්යන් වහන්සේගේ ශ්‍රීපා තුල දරය සම්පින් සමතලයි. ශ්‍රීපා තුල දින සබන්නේ සමව පිරිපතුල දෙනෙන් ඔසවන්නේ සමව. මේ සමව පොළොවේ පිරිපන ලෙස දෙරාසක්මින් සමතලා වූ ශ්‍රීපාදයක් ඇති බවට කියනවා සුප්පතිත්ථ පාදතා. මේ මහා පුරුෂ ලක්ෂණය පහළ වුණේ බෝධි සම්භාර කුරණ කාලේ. දන් දීම, සිය සමාදන්ව ගැනීම, භාවනාව, මෞපිය උපස්ථාන ආදී වශයෙන් යම්තාක් පාරමී කුසල් ඇතොත් ඒ කුසලක් ක්‍රියාවන්නේදී ස්ථීරකාර අධිෂ්ඨානයේ නොකසුගත උත්සාහයේ ඒ නිමාව දක්වාම අකම්පිත වේදීමට සමත් වූ බවක ලක්ෂණයයි මේ විදිහට සමව පොළවේ තියෙන සිරිපතුල් ඇති බව. මේකට කියනවා සුප්පතිත්ථ සාගතා. ලක්ෂණානිසංස වාක්‍යයෙන් ගැනෙන්නේ සරුවක්යන් වහන්සේ දෙවියන් මරුම් බඹු ක්‍රමනම් බ්‍රාහ්මණයන් සේටි කිසිම පතනි කුරුට සම්පාසල නැති බව, නොතෙල් නැති බව, සමී කිවත් නොතල ඇති බව, හේජවන්ත බව මේ ලක්ෂණයේ ලක්ෂණ ආනිසංසයයි. සරුවක්යන් වහන්සේගේ සිරිපතුල සුප්පතිත්ථ සාධකා ලක්ෂණය විස්තරයි. දෙවෙනි ලක්ෂණයේ එක්කා පාදකලේසු සක්කානුජාතානුවන්ති සහස්සාදානි සමේමිකානි සලාභිකානි සබ්බාකාර පරිපූරාණි සීබස්සන්තරායි. ඒ කියන්නේ සරුවක් යන්වාසගේ දෙසු දෙපිරිපතුහි මේ දරයාසක්මේ සමතලා වූවා පමණක් නෙමෙයි. සතුපාත නෙළුම් සතිවැනි සත්වර්ණ වූ සිඳු සිහියකින් යුක්ත දැරින් දහසක් දැවි ඇති නියම්වලලු නැබසයිත සක්‍ර ලාංඡනයක් සිටි. සරුවක් ප්‍රකාරයෙන් හාස්සකින් දෙන්නේ රේඛා සහිත වූ පැහැදිලිව සක්‍ර ලක්ෂණයක් සිටි දෙනවා. මේ සක්‍ර ලක්ෂණයේ පිහිටීමේ හේතුව කෝර ජාතවල රජමැතියන් තියාදී මේ අවස්ථාවන්හිදී ලෝකාන් සම්ප්‍රාවෙන් මහා ජනතාවට ආරක්ෂා සංවිධාන සැලසී අධේධානයේදී බොඩගේ ඇතරෙන අහසේ ඇතරෙන සෑම සත්‍යයන් රබේ දාය දීලති. බයටපත් වූවන් බයෙන් මුදවාගල, ශෝකයටපත් වූවන් ශෝකෙන් මුදවාගල, සැටි ගැනීමටපත් වූවන් සන්තුන් කරවගෙන. එවාගේම මේ කාය බය, දුර්භික් බය, එවාගේම රෝග බය, අමනුෂ්‍ය බය, චතුරු බය මේ වායින් මිනිසයන් මුදවාගෙන, සත්‍යයන් මුදවාගෙන ආරක්ෂා සංවිධාන කරසලති. එවාගේම දාන ආදී කුසල් කිරීමේදී පිරිවර සහිතව දන් දීලති. මෙන්න මේ ආනිසංස වශයෙන් පිරිපතුනේ චක්‍ර ලාංකන දෙක පිටාති. මේ චක්‍ර ලාංකන ආනිසංස වශයෙන් මහා පරිවාරෝ මහත් පරිවාර සම්පත්‍ය ලැබුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනස බ්‍රහ්මාදී වූ ප්‍රමාණ අතිත්‍රාන්ත පරිවාර සම්පත්‍ය කරුවක්යන් වහන්සේට ලැබුණා. තුන්වෙනි තුන්වෙනි ලක්ෂණය ආයතපන්නේ ජීවංගුලේ ධම්මදුගතකාකේ ලක්ෂණ තුනක් එකට කියන්නේ කියලා. ආයතපන්නිකා කියන්නේ කරුවක් යන වාසකේ දිලිමුව දිගයි. සිරිපතුල යම් ප්‍රමාණයක්ද සිරිපතුලෙන් හතරෙන් එකක්ම දිලිමුව පිහිටා තියෙනවා. සිරිපතුලෙන් හතරෙන් එකක ප්‍රමාණය කෙන්නේ පිහිටා තියෙනවා. සිරිපතුලෙන් දෙකෙන් පංගුවක් ඉස්සරහට පිහිටා තියෙනවා. මේ දිවිගින්දයට බව විශේෂ ලක්ෂණයක්. මේක දිස් ඇඟිලියට බව. සරුවක් යනවා ඇඟිලි ඇඟිලි දිගයි. එවාගෙම බ්‍රහ්මොද්දුගත කියන්නේ සිය දේහයේහි ශරීරයේ කිසි තැනකින් ඇදක් නැතුව අවංකව ඍජුව ශරීරයක් පිහිටා තියෙන බ්‍රහ්මයේ ශරීර රාගය. භෝධිනාගේ ශරීරයේ ධනෙන්, කටියෙන්, කොන්දෙන් ලැබෙනවා. සරුවක් යනවා ඇඟිලි කිසි තැනක ඒ නම්මක් නැති බැවින් ගක්මුද්දුගත් කියලා කියනවා. මේ ලක්ෂණ තුන බාලෝණේක කුසලයේදී. අවර කුසලයක්ද පූර්ව ජාතියේදී ප්‍රාණඝාතයෙන් වැළකී සීල සත්‍යයන් එක්ක અભිහදානේ දීලාතියි. ප්‍රාණඝාතයෙන් වැළකුණු බවට සාධකයක් තමයි මේ කීලිඹු දෙක් ඇඟිලි ගක්මුද්දුගත් කියන ලක්ෂණ තුන පහළදී. ලක්ෂණානසංසවාතෙන් ජීවාවිකෝ හොති සරුවක් යනවා ඒවා ඒ පරමාර්ථ දීර්ඝ වශයෙන් නිඳිනේ කළා. ඒ කාලේ පරමාර්ථ අවුරුදු 100යි. සියලු සරුවක් යන වහන්සේලා ජීවත් වන්නේ පරමාර්ථයෙන් පරිම හතර ගුණයයි. එතෙක් වුණ වාසේ කිසිදු අන්තරාවකටපත් නැවි අතරමඟ ජීවිතාන්තයටපත් නැවි සමන්ත නීනතාවක් ප්‍රමාණය නිඳිනේ කළා. ඊළඟට ජාලහත්පාදෝති මුදුතරණහත්පාදෝති. මේ ලක්ෂණ දෙකක් කියවෙනවා. ජාලහත්පාදෝ කියන්නේ සරුවක් යන වහන්සේගේ ශිරිතතුලේ ඇඟිලි 10ක් සමව පිහිටා තියෙනවා. මුලින් ලොකෝට අගින් කුඩාවට. හරියට ලියන වදුවක විදිහෙන් ලියන ලද ජනේ කෝරුවාගේ. එවාගෙම ත්‍රිහස්තේහි මාප ඇඟිලි දෙක හැර ඉතිරි ඇඟිලි 4-4 අත සමසමව පිහිටා තියෙනවා දිගි. මුලින් ලොකෝ අගින් කුඩාවේ බොහෝ මනෝඥයි වටකුරුයි. ඒ ලක්ෂණයේ තියෙනවා ජා ලක්ෂණතාව කියලා. මුදුතුන් සංඝාත්ත ප්‍රාගේ කියන්නේ එදා උපන්න කුඩාම දරුවෙකුගේ දැස් දෙකයි වගේ. අතුල්පතුල් වගේ. දහස් වරක් කිලු තෙලෝ කුළුම්ක දක් වගේ. සරුවක් යන වාහකගේ අතුල්පතුල් බොහොම මුරුදුයි. මේ මුරුදු අතුල්පතුල් නැති බවට කියන මුදු තලුන හත්පාදතා. මේ ජා ලක්ෂණපාදතා මුදු තලුන හත්පාදතා ලක්ෂණ දෙක 15නේ පූර්ව ධාතීන්ගේදී දානයේ ප්‍රිය වචනයේ අර්ථචාරියාව සමානාත්මතාව කියන සතර සංග්‍රහවත්වයෙන් ජන සංග්‍රහය කළ බවට සාධකයක්. ආනිසංස වශයෙන් සුසංගේස පරිජන විසු විසුනේ උපාසක උපාසිකා දේන දෙවිය මනුෂ්‍ය දේන සියලුම පිරිවර ජනයාගෙන් සමන් වහන්සේ සංග්‍රහ සම්මාන ලබනවා. ඒ පිරිවර ජනතාවද සංග්‍රහ සම්මාන ලබන්නම් බාටපත් වෙනවා. ඒ ආනිසංසය. ඊළඟට උස්සංග පාදෝ හේනිජංගෝ කියලා තවත් ධවත් ලක්ෂණ තියෙනවා. උස්සංග පාදකා උද්දග්ගලෝමතා කියන ලක්ෂණ දෙකක් එක කුසලයෙන් ලැබිලා තියෙනවා. උස්සංග පාදකා කියන්නේ වෙනත් මිනිස්යන්ගේ ගොක් මාංශය හරියට පතුලට ඇලිමේගෙන වාගේ සමීපව පාදින. එනිසා හැම පතර නමන්න පුළුවන් කමක් නැහැ. කරුවක් යන වහන්සේගේ ගොක් ඇට ගොක් මාංශ පිහිටා තිබෙන උසි. පිහිටා සිටි පතුලේ හතර පැත්තටම හරවන්න පුළුවන්. ඉස්සරහට පස්සට ඇලේට හැම පැත්තටම හරවන්න පුළුවන්. වඩින අවස්ථාවේදී මහජනයා බලාම ඉන්නම කරුවක් යනවාටික කිරිපතුල ඉතා මැනෙන් නැමෙන ඇති. මේ නැමෙන්ද පුළුවන්කම ඇති වුණේ විසින් සිටිහින් පා ඇති බවයි. බුද්ධග ලෝමතා කියන්නේ සරුවක් යන්වාසේගේ නමානෝදාස රෝමකූපයන්හි රෝම පිහිටාති දෙන්නේ උඩුවක් බලාගෙනයි. නීලවර්ණ වූ දක්ෂිනාවර්ත වූ උඩුවක් බලාගෙන රෝමකූප පිහිටාති. මේ ලක්ෂණ දෙක පහළ වුණේ ලෝවැති ජනතාවට ධර්ම සංග්‍රහ කළ බවට සාධකයක්. ඒ කියන්නේ ලෝවැති ජනතාවට හිත සුව පිණිස අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. එරාගේ හොඳ නැරව කියලා දෙනවා, කුසල් ලකුසල් කියලා දෙනවා, කලේතු නොකලේතු දේ කියලා දෙනවා, පාපෙන් වළක්වා ගන්නවා. මේ විදිහට ලෝවැති ජනතාවට ධර්ම සංග්‍රහ කළ බවට සාධකයක් වශයෙන් තමයි උස්සංක පාදකා උද්ධග්ග ලෝමතා ලක්ෂණ දෙක පහළ වුණේ. ලක්ෂණානිසංසය සඳහන් කරන්නේ සරුවක්යන් වහන්සේ අවදාකවත්ම නොපිරියෙන සම්පත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. හැමදාම නොපිරියෙන සම්පත් ඇති කෙනෙක් බවට පත් වුණේ මේ උස්සංක පාදකා උද්ධග්ග ලෝමතා මහා පුරුෂ ලක්ෂණ දෙක යන කාලය. හේනිජංගතා කියන්නේ සරුවක්යන් වහන්සේගේ ගොත්මාන්තයට උදින් පිහිටා තියෙන චෙන්ඩාවමක් බක්ෂෙන් දෙකේ චෙන්ඩා මාන්තය හාත්පසින් මාංශ ධාතු වටකුරු වී පිහිටා තියෙනවා. ඒක පැත්තකින්වත් අස්ත ධාතු නොකෙන මෑතේට ලියන වදුවක විසින් ලියන ලද මේස කකුලක් වාගේ හාත්පසින් වටකුරුව ජංගා යුගලේ පිහිටා තියෙනවා. මේ ලක්ෂණේ පිහිටා ඇත්තේ පූර්ව ධාතියෙහිදී තමන් දන්න ශිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා භාෂා ආදී යමක් ඇතොත් ඒවා තමන්ගේ ශිෂ්‍යයන්ට ගුරු මුෂ්ටියක් දේශ කර නොගෙන ඉතා හිතාදරව වහ වහාම ශිල්ප ශාස්ත්‍ර උගන්වුවා. තමා නැතුව ශිල්ප ශාස්ත්‍ර උගන්වීමේ එකක් ආනිසංසය නිසායි ඒ නිගංගතා ලක්ෂණේ පහළ වුණේ. ඒ ලක්ෂණානිසංස වශයෙන් සඳහන් වන්නේ තමන් වහන්සේට අවශ්‍ය වෙන සීපතේ ශ්‍රමණ පරිස්කාර කලක වේලාවට නොපමුණ නොපමාව ලැබෙනවා. ධ්‍යාන අවිද්‍යා ආදී උසස් ගුණ ධර්ම දෙන නොපමාව ලැබෙනවා. ඒ ලැබීමට හේතු වුනේ හේනිජංගතා මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට කිසකෝව අනෝනමන්තෝ උභෝහි පාංචලේ ජන්මකානි පරාමසිත පරිමජ්ජති. හින්දෝද පරිමණ්ඩලෝ හෝති සමවත්සත්සංගෝ හෝති. මේ ලක්ෂණ තුන පහළොවේ එකම විදිහේ කුසල කර්මයක අනුභවයි. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ සිටිවනස් නොලැමි දෙදන පිරිමදින්න තරම් සුදුසු දෑකක් පිහිටා තියෙනවා. සරුවක්ඥන් වහන්සේට නොලැමි ධනමණ්ඩල පිරිමදින්න පුළුවන් හැටි ඇයි ශ්‍රීහස දෙක පිහිටලා තියෙන්නේ. ඒකට කියනවා ආජානු ලම්බී පත්තතා. නිග්‍රෝධ පරිමණ්ඩලතා කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ උසේ පමණක බඹයයි බඹේ පමණක උසයි. හරි එක වට නුගරුකක් හා සමානයි. වට නුගරුකයන් උස ප්‍රමාණයටයි අතු පැතිරි පැතිරි තියෙන්නේ. බහේ උස අධිෂ්ඨානයන් සියයයි නම් දෙපැත්තට විහිදී අතු පැතිරියන් සියයයි. ඒ වගේ සරුවක්ඥන් වහන්සේගේ බඹේ පමණට මේ දේහය උස. මේ දේහය උස ප්‍රමාණයට බඹේ පිහිටා ඇති බව නිග්‍රෝධ පරිමණ්ඩලතා. සමවත් සංදතා කියන්නේ සරුවක්යන් වහන්සේගේ දීවයෙහි අක්ෂිනාරු නොපෙන නැහැටේද මාස ධාතුවෙන් වැනලින් වටේ පවතිනවා. ඒකට කියනවා සමවත් සංදතා. හරියට නම් කලසක කටක් වාගේ. දේශනා කරද්දී කතා කරද්දී අක්ෂි ධාතු නහර ධාතු පේන්නේ නැති හැටේද මාස ධාතුවෙන් වැනලින් පිහිටාති. මෙන්න මේ ලක්ෂණ තුන පහළොවේ පූර ජාති ජාතීන් ඉදි ලෝවැති ජනතාවට ධනයෙන් ධාන්‍යයෙන් යසයෙන් ඓශ්වර්යයෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අමුදරුවන්ගෙන් දෙත්වා පීඩකඩන් වලින් දාස දාසීන්ගෙන් සේවක සේවිකාදීන්ගෙන් හැම දෙයකින්ම අභිවෘද්ධියටපත් වීම සඳහා ඒ ඒ සත්‍යයන්ට අනුශාසනා කළා කියනවා. ඔවුන්ගේ දිනුවොත වැඩ කළා කියනවා. ඒ වගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා වගේම ඒ ඇයට අවශ්‍ය ආමිච්චි පන්න නිලමුදල් කෑමදීම යාන වාහනෑම දේකම සංග්‍රහ කරමින් ලොවත් ජනතාවට වැඩ සලසලදී. මෙන්න මේ ්‍යානි සංකවශයෙන් තමයි මේ ලක්ෂණ තුන පහළ වුණේ. මේ ලක්ෂණානිසස් වාසයෙන් සරුවක්යන් වහන්සේ කවදාකවත්ම නොපිළිහෙන්නා වූ ධ්‍යානෙන්, සමාධියෙන්, සමාප්‍රත්‍යයෙන්, අභිඥාණයෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, සතියෙන්, සීයෙන්, ඥාණයෙන් කිසිදාක අඩුවේ නැහැ. ඒත් නොපිළිෙන සම්පන්න ලබන්නේ හේතුනේ මේ ලක්ෂණානිසස් වාසයෙන්යි. ඊළඟට සත්තුස්ස දෝ හෝති. සත්තුස්ස දෝ කියලා කියන්නේ සරුවක්යන් වහන්සේගේ දෙතිති අතුල්, දෙතිති පතුල් මෙද කොන්දය හා දෝරේතක නිස්සාන හත අස්ති ධාතු නහර නොපෙනෙන ඇටියට මාංශ ධාතයෙන් මනෝක්ෂලෙට පිරී පවතිනවා. ඒ ලක්ෂණය පහළ වුණේ පූර්ව ජාතිවල ප්‍රණීත වූ ආද්‍ය භෝජ්‍ය එවාගේම ඕජවන්ත ආහාර පාන දන්දී විනානිසංසයයි. ඒ වගේම මේ ආනිසංස වශයෙන්ම වාසය ලැබුණේ ප්‍රණීත ප්‍රණීත සිව්පස්සේ ආහාර පාන ප්‍රණීත කාර්ය භෝගය ලැබීමට ඒ පිළිද හේතු වුණා ඒ ලක්ෂණාංශ වශයෙන්. අනික ඒකේක ලෝමෝහෝති ඒකේක ලෝමෝහෝති උන්නා බමුකාන්තරේ ජාතා හෝති. මේ ලක්ෂණ දෙක එක තුතලයකින් පහළ වුණා. ඒකේක ලෝමෝහෝති කියන්නේ 99000ක් රෝම කූපයන්හි සිහිතා තියෙන රෝමයන් එක එකක් දැකින් පමණක් සිහිතා තියෙන. වෙනත් මනුස්සයන් එක රෝම කූපයේ කීපයක් සිහිතයක් දැකින් රෝම පිටනවා. නමුත් අරුවක්යන් වාසයේ රෝමයන් එක රෝම කූපයක එක බැගින් පමණයි. ඒවත් අර මුලින් කිව්වාගේ උඩුවක් බලාගෙන දක්ෂනා වර්ගව පිටලා තියෙන නිල වර්ණේ. අනේක උන්නා බමුකන්තරේ ජාතා හෝති. සරුවක්යන් වහන්සේගේ දෙදම අතර පෝතදී කාරකාවක් වූ සුබ්‍ර වර්ණයේ යුක්ත වූ දක්ෂිනා වර්ග වූ දිග ඇද්ද වියකක් තරම් දිගට මේ පිළිපන්නා වූ කුඩුවක් බලාගෙන වූන රෝම ධාතුවක් පිළිතෙනින් පවතිනවා. මේ ලක්ෂණ දෙක පාළෝනේ මුසාවාදයෙන් වැළකී සත්‍ය වචනයම ප්‍රකාශ කළ ආකුසලානිසංස බලයෙන්යි. සත්‍ය වචන පාවිච්චි කළ බවටයි හේතුව ඒ ඒකේක ලෝමතා ඌනරෝම ධාතයති බව තියෙන මේ ලක්ෂණ දෙක පහළ වී ඒ ආනිසංස වශයෙන් හඳුන්වන්නේ සරුවක්යන් වහන්සේ සෑම දෙනා විසින් පිළිගනු ලබන වචන ඇති බවයි. උන්වහන්සේගේ වචන කවදාකවත් නිෂ්ඵලවන්නේ නැහැ. උන්වහන්සේගේ වචන ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගනු ලැබෙනවා. ඒ ලක්ෂණ ආනිසංසයයි. අනිඛානේ සිය අනුතා හෝති. සිය අනුතා කියලා කියන්නේ සරුවක්යන් වහන්සේගේ යක් අනුව දැන් සිංහ රාජයාගේ යක් අනුව දොළොස්වක් සම්බර වේකාවක් වයි කවාකාරයි. ඒ සිංහ රාජයාගේ යක් අනුව වගේ සරුවක්යන් වහන්සේගේ ධ්‍යානෝ පිහිටාතියි. දොළොස්වක් සම්බර වේකාවක් වගේ කවාකාරයි. එනිසා තමයි ඒ කණු යුගලයේ සමවිස්ත දෙගින් දන්තයන් පිහිටා කියන්න පුළුවන් වුණේ. ඒකෝත මේ සීහනෝතා මහා පුරුෂ ලක්ෂණේ ලැබුණේ ඌර ජාතීන් විදේ සම්පත් ප්‍රලාපයෙන් වැළකී දෙනව වැඩදායක අර්ථාන්විත ධර්මාන්විත නිලයාන්විත හිතේ නිගහම් කරන්න කරන් සුදුසු සාර්ථක වචන පාවිච්චි කළ බවට සාධකයක් තමයි සීහනෝතා මහා පුරුෂ ලක්ෂණය. ඒ ලක්ෂණානිසංසයෙන් කියන්නේ ලෝයත කිසිම කෙනෙකු විසින් යකපත් කරන්න බැරි ඡේදයක් උන්වහන්සේට පිහිටා තිබුණා. අප්පදන්තය ඕති කියන්නේ ඒක කිසි කෙනෙකු විසින් උන්වහන්සේ අභිභාවනය කළ නැහැ කියන්නේ. ඊළඟට සසංග සද්ධිකා සරුවක්යන් වහන්සේගේ සතනාර 800ක් රසනාර දීමේත සුදු දීගෙන පවතිනවා. වෙනත්යාගේ ආමාසයට සුදු දීගෙන පවත්න රසනාර සරුවක්යන් වහන්සේ ජීවිත සුදු ජීවිතෙ පිහිටා පවතිනවා. එනිසාම කලෑටයක්, කඩලෑටයක්, මුං ඇටයක් තරම් සුදු ආහාරයක් වැළඳුවත් එයින් ඕජාව ආමාශයටයන් මිශ්‍ර ශරීරේ පුරා ගන්නවා. මේක විශේෂ ලක්ෂණයක්. මේ ලක්ෂණය ලබන්නේ හේතුව ඌර ධාතුවල ශක්ති නිසාවෙන් වැළකුණු බවයි. අතින් පයෙන් දඬු මුගුරු වලින් අවි ආයුධ වලින් සතුන්ට හිංසා නොකිරීමේ කුසලෙ නිසා නිරකබ්ද සද්දුකා මහා පුරුෂ ලක්ෂණේ පිහිටිය. ඒ ආනිසංස වශයෙන් නිරෝගී වෙනවා. වාසයට නිරෝගී ජීවිතයක් ලැබුණා. බොහෝම සැපදායක නිරෝගී ජීවිතයක් සරුවක් යනවාට ගත කෙලි. අසනීපෝනේ සින්වන් පාණ්ඩ ආසන්න කාලයේදී උසා නිරෝගීත්ව ලබන්ද රසජ සද්ධිතා මහා පුරුෂ ලක්ෂණ ආනිසංසයක් හේතු වන අනික් කාරණයේ සත්‍යාලීක දන්තතා අයවර දන්තතා සරුවඥන් වහන්සේගේ දොළොස්වක් චන්ද්‍රවේකා වගේ පවාකාරෝ හනු යුගලයේ විශ්වලිස්ස බැගින් සම 40ක් දන්තයන් පිහිටා තියෙනවා. ඒවා අල්පමිති පුඩක් වරක් කරන්වත් සිදුරක් නැති සිදුරු නැති හරිදී සිදී ප්‍රකාශ වාගේ මේ දන්තයන් මැලෙමින් පිහිටා තියෙනවා. මේ ලක්ෂණ 215නේ පූර්ව ජාතීන්ගේදී කේලාම්බක් කියමින් වැළකී සමගිදන් වඩන වශයෙන් කතා කළ බවට සාධකලා තියෙනවා. යානි සංසලයෙන් අභිජ්ජ පරිසෝ හෝති. බුදුආශ්‍රයේ පිළිවෙර කවදාකවත් ධීරද දෙන්නේ නැවෙන්නා වූ සාමග්‍රී ත්‍රිසක් බාට පත්වීම ලක්ෂණානුසංසයයි. අනිඛානයේ සමදන්තෝ හෝති සුසුක්ත දාතෝ හෝති. සර්වඥන් වාසයේදී මේ සම සතරිතක් දන්තයන් විශ්වවිද්‍ය දෙකින් තින දත්හෙලි දෙකේ උස්මිති නැතුව හරියට මුතු වැට තෙලක් වාගේ සම සමෝ පිහිටා තියෙන. ඉතින් සම සමෝ පිහිටා තියෙන. ඒක එක ලක්ෂණයක්. අනික සුසුප්ත ධාතෝ කියන්නේ සතර දලතාව අනිත් දන්තයන්ට වඩා බොහෝම සෝභා සම්පන්නව සුදු පාටින් දිලිසෙනවා. පූර්ණ රෝම නරෝම ධාතයෙන් රැත් වීදෙනවා වගේ මේ දලදා සතර වහන්සේගෙන් රැත් වීදෙන්නේ ඒක නිසයි. දාස්ථා ධාතු ප්‍රභාගේ සරුවක්යන් වාස දිනා පහළ වෙනකොට දෙපළ නුවරට නොවීම මේ දලදා සතර නමින් සුදුලං හස්නි ධාරාවක් වීදෙනවා. චිලිත වාතා තුන් වාදයක් ප්‍රදක්ෂිනා කළ අහකට නැගෙනවා. එතකොට දැනගන්නවා සරුවක් යන් වාදයේ ශිලා පහළ වුණා කියලා. අන්නේ විදිහේ දාස්ථා ධාතු ප්‍රභා නිකුත් වෙන මේ දලදා සතර නම අතිශයින් සුභ්‍ර පාටයි සුදු පාටයි. මේ ලක්ෂණ දෙක පිහිටියේ පූර්ව ධාතුවලදී මිච්ඡා ආජීවයෙන් වැළකී සම්‍යක් ආජීවයෙන් ජීවත් වූ බවට සාධක වශයෙන්යි. ආනිසංස වශයෙන් සුසු පරිවාරෝ උනාසගේ පිරිස බොහෝම පිරිසිදුයි. උනාසගේ පිරිස සියලයෙන් පිරිසිදුයි, සමාධියෙන් ප්‍රඥාවෙන් ආජීවයෙන් පිරිසිදුයි. පිරිසිදු පිරිවර සම්ප්‍රත්‍යයක් ඇති බවට සාධකයක් තමයි මේ සමදන්තතා සුසුප්පදාතතා කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබීම. අනිත් කාරණය තමයි අභිනීලෙ මෙත්තෝ හෝති ගෝප කුමෝ හෝති. ඒ කියන්නේ සරුවක්යන් වහන්සේගේ නේත්‍ර යුතුමගේ නීල වර්ණයෙන් ගබලෙනවා. ඒ කියන්නේ අතිශයින්ම නීල වර්ණයි. නිල් මානෙක ප්‍රතිවැනි නීල වර්ණයි. නේත්‍ර යුග්මයේ තියෙන වර්ණ පහක්. නිල් පාට, පහ පාට, සුදු පාට, රතු පාට, මදිතිය පාට. එයින් කලු ඉන්ද්‍රියාව කියන නීල වර්ණ ප්‍රදේශයේ අතිශයින්ම නීල වර්ණයි. ඊළඟට ගෝතක මොහෝතේ කියන්නේ සුදු වහු පැතියෙකුගේ ඒ මොහොතේ මුපන්න සුදු වහු පැටියගේ දෙත් උදලක් වාගේ ඇතුළත ගිලෙන්නේ නැතුව පිටත නිරන්නේ නැතුව දුතු දුතුම් ප්‍රසාදයේ සමුනෝද ප්‍රසන්න ආකාරයෙන් නෙද්දක පිහිටා තියෙන. ඒකටගෙන ගෝපකුමෝ හෝති. මේ ලක්ෂණ දෙක පහළ වුණේ පූර්ව ජාති ජාතියෙහිදී. තරහෙන් අමනාපෙන් නිරුස්සන බැවින් කිසි කෙනෙක් දිහා රවා බලා නැහැ. සොරයින් බලා නැහැ. යතියෙන් බලා නැහැ. ඉරුදුව කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයෙන් පිරුණු ප්‍රසන්න ඇතින් දැක තමයි උන්වහන්සේ භානාදි පාරමී පිරිවි. කෙනෙකුට ආවාද කෙලි කෙනෙකු යහමඟ යැවි. මේ නිසා ඉරුදුව ප්‍රිය ඇතින් ලෝමස ජනතා දෙස බැලූ හේතුයෙන් උන්වහන්සේට අභිනීල නේත්‍රතාවක් ගෝපකුමතාවක් කියන ලක්ෂණ දෙක පහළ වුණා. ලක්ෂණානිසංසයෙන් තියෙන බහු ජනතියෝ හෝති. විශාල ජනතාවට උන්වහන්සේ ප්‍රිය මනාප කෙනෙක් වුණා. උන්වහන්සේ දකින දකින හැම දෙනාටම නැවත නැවත දකින්න හිත පහළ වෙන ප්‍රසාදය ඇති වෙන. මේ ලක්ෂණ දෙකේ ආනිසංසයයි. ඊළඟට බහුත ජීවෝ හෝති බ්‍රහ්මතුරෝ හෝති. මේ ලක්ෂණ දෙකක්. බහුත ජීවෝ කියන්නේ සරුවක්යන් වාසයේ ජීවහා ධාතුව දෙකින් කලමින් කුණි බවින් යුක්තයි. සතර දිගද සිරස්තලයේ නැත්නම් දෙකන්සලු පිළිමන්දල තරම් දිගයි. පළලෙන් කොච්චරද මූණ සංගල වහන්න තරම් දුහා ධාතුව පළලයි. එහෙම තුනි. උනාසේ තුනිකම නිසා සමහර විට මේ දිව අඹරවලා ගන්නවා ඇතුළට. හරියට සුරුත්වක් වාගේ. මේ කර්මතේ දිහු පුළු සුනි ජීවහා ධාතු පහළදී ඇතිවට කියනවා පහෝත ජීවක. බ්‍රහ්ම ස්වරූප කියන්නේ සරුවක්යන් වාසේගේ වචනේ බ්‍රහ්ම රාජෝගේ වචන වාගේ අස්තංග සමන් වාගයි. විශ්ෂත්ත මන්දු විඤ්ඤේය සවනීය අවිතාරී බින්දු ගම්බීර නින්නාදී කියන ලක්ෂණ අතුන් යුක්තයි සරුවක්යන් වහන්සේගේ වචනේ. ඒකට කියනවා පුරවි කෙලින්ලංගේ නාදීහා මිහිරි කියලා. හිමාල වනාන්තරයේ වාසය කරන පුරවි කෙලින්ලෝ මිහිරි නීතන් වැනි මිහිරි නියම තනි පානය කරලා ගහේ උඩාකේ නාදකන පහළ අතට ඇවිල්ලා ශබ්දයහන තමන්ගේ නාදී. නින්නාදයක් සහිතයි ඔහුගේ නාදී. ඒවාගේ සරුවක්යන් වහන්සේගේ නාණයද ස්වරයද නින්නාද සහිතයි. මෙන්න මේ කියන ලක්ෂණ දෙක පහළෝමේ පූර්ව ජාති ජාතියෙහිදී අරුෂ වචනෙන් වැළකී කරුණාවෙන් මෛත්‍රියෙන් මුරුදු මුලක් වචන පාවිච්චි කළ බවට සාධක වශයෙන් ඉන්නේ. ඒ ආනිසංස වශයෙන් කියන්නේ ආදෙය වාචෝ හෝති. ඒ කියන්නේ යමක් සමන් වාස දේශනා කරනවා නම් සෑම දෙනා බොහෝම ගෞරවයෙන් පිළිගනු ලැබෙනවා. ප්‍රසාදයෙන් පිළිගනු ලැබෙනවා. විශ්වාසයෙන් පිළිගනු ලැබෙනවා සරුවක් ගන්නවාගේ වචන. ඒකේ ලක්ෂණ ආනිසංසයයි. අනික උන්නේස සීතෝ හෝති මේ අන්තිම ලක්ෂණේ උන්නේස සීතෝ කියන්නේ සරුවක්යන් වහන්සේගේ ශිරස්තලයේ හරියට ජල තලයකට වතුර බිඳුවක් දැම්මා පෙළ බුබුලක් නගිනවනේ ඒ පෙළ බුබුල කවාකාරයි ඒ වගේ සරුවක්යන් වහන්සේගේ ශිරස්තලය හාස්පතින් වටපුරි කිසිතැනක වලගොඩලි උෂ්ණිතිකම් ඇති වෙන්නේ නැහැ ඒක හේතුවක් අනුස්ථානී සරුවක්යන් වහන්සේගේ නලල් කාලයේ දුදු කුළුල්ලක පිහිටා තිබෙන. හරියට සත්තරන් නලල් පටක් බැඳ වගේ දෙකන් තුනේ පටන් නලල් කාලයේ ඉතා උස්ව පැනගුණු රන්වම් පාට ආකාරයෙන් පිහිටා තිබෙන. පසු කාලයේ රජදරුවෝ නලල් පට බඳින්න පුරුදුනේ මේ ලක්ෂණය විදිහට. මෙන්න මේ කර්ම දෙකම කියන උන්හේ ශීසක මහා පුරුෂ ලක්ෂණය. ලක්ෂණානිසංස මේක ලැබෙන්න හේතුව කුමක්ද? පූර්ව ජාති ජාතීන්ගේදී කිරිස් කිරවරාගෙන කිරිසට ප්‍රධානව අනුශාසනා කරමින් දන් දීම, සිය සමාදම් වීම, බණ ඇසීම, භාවනා වැඩි වීම, එවගේ බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන, වක්කිරෙත් කිරීම, මෞපිය උපස්ථාන කිරීම, අතරමයන් දෙහිතදී, අනාථයන්ට දෙහිතදී මේ ආදී වශයෙන් යම්ක ආජනකාත ප්‍රමුඛ වූ ඒ නිසා විශ්වජිත්තුනේ උපාසක උපාසිකා දීවක් ධර්ම මිනිස්යාදී අප්‍රමාණ පිරිසක් අනුගාමී වුණ සමන් වහන්සේ ප්‍රදාන වෙලා. ඒ නිසා මුළු ලෝකයේම අග්‍රගන්නේ ශාත්‍රුන් වහන්සේ නමක් බාටපත් වෙන්නේද මේ උන්නේ සිතීකතා මහා පුරුෂ ලක්ෂණයේ හේතු වුණා. මෙන්න නේදද සිරපතුනේ ප්‍රකාශ සුරස්තනේ දක්වා පිහිටා ඇති මේ මහා පුරුෂ ලක්ෂණයන් ලක්ෂණ ශාත්‍රයේ පැහැදිලිව කියා හටත් මෙම කවර කවර විදිහේ තැනකින් ලැබෙනවාද කියන එක ප්‍රකාශ කරන්න ඇති නිසා ඒවායි ආනිසංසයෙන් කවර ආනිසංස ලැබෙනවාද කියා මා ජනතාවට ප්‍රසිද්ධ නැති නිසා සරුවක් ගන්නවාට මේ ලක්ෂණ සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. මේ ලක්ෂණ සූත්‍රයෙන් දෙසෝ ධර්මයේ නිසා එදා පටන් මා ජනතාව දැනගන්නවා මේ ලක්ෂණ ධර්මයන් නැත්නම් සරුවක් ගන්නවා සූත්‍රයේ දේහ ලක්ෂණ පහළෝනේ මෞපිය රූපෙන් නෙමෙයි අනුභව කළා ආර්පණ ආදී නිසා නෙමෙයි පෙර ජාති ජාතින්ගේ අපමණ කාලයක් පුරවා වූ මේ කුසල ධර්මයන්ගේ අනුභව බලයෙන් මේක හේතුක ඵලයක් කියන එක මනමින් සීල දෙනා තේරුම් කරගත්තා. ඒ කාලයේ සිටිය තවත් සමහර පුණ්‍යවන්තයන්ට මේ ලක්ෂණ දෙකම නැතත් සමහර ලක්ෂණ පහළ වී තිබුණා. නන්ද කුමාරයන් වහන්සේ පසු කාලෙක නන්ද මහරහතන් වහන්සේට මේ ලක්ෂණ දෙකම තිබුණා. රාහුල කුමාරයන් වහන්සේ පසු කාලෙක සිදු වුණා රාහුල ස්වාමීන් වහන්සේට මේ ලක්ෂණ 32 පිහිටා තිබුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කීපයක් තිබුණා. ඒ වගේම තව ගරුත් මහ රහතන් වහන්සේට සමහර ශරීර ලක්ෂණ තිබුණා. ඒ සියල්ලෙන් සියල්ල නැටත් එක් කොටස් පිහිටා තිබුණා. මේ ලක්ෂණ සාත්‍රයේ තුලින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ කොයි දූතනේද කියේ. අත්තරයෙන්ම දෙවියෙකුට මා බ්‍රහ්මයෙකුටවත් සිහි කන්නේ නැති මේ විදිහේ ආශ්චර්ය ශරීර ලක්ෂණ පහළෝනේ සමන් වහන්සේ සාරා සම්පකල්ප ලක්ෂයක් ඊටත් වැඩි කාලයක් ගුරු පාරමී ධර්මයෙන් අනුභව බලයයි. ඒතෝතේ ලක්ෂණ ධර්මයන්ගේ ආනිසංසේ ලොවට පහදා දේශනා කිරීම නිසා හැම දිනාතම තේරුම් ගන්න පුළුවන් මේ විදිහේ රූප සංකල් ලබන්ට මේ විදිහේ ආනිසංස ලම්පන් ලබන්න හේතු වෙන්නේ මේ විදිහේ විකල් කර ගැනීම නිසායි කියන එක පැහැදිලි වුණා. මේ කුසල ධර්මයන් විශ්වත්මකම ප්‍රකාශ වුණා. ඒ කියන්නේ ස්ථීර සාර අධිෂ්ඨානෙන් කුසල් කිරීම, ධීරවදිතයිතෝ කුසල් කිරීම, ප්‍රාණඝාතයෙන් වැළකී කුසල් කිරීම, එවාගේම ලෝක ධර්ම දේශනා කරමින් කුසල් කිරීම, සත්‍ය වචනේ පාවිච්චි කිරීම, හේලම් බක්තියෙන් වැළකී සමන්දං වර්ණ වචන කතා කිරීම, පරිස වචනේ කියමින් වැළකී නිර්ව වචන කතා කිරීම, විශ්වතුනි කියමින් වැළකී දලව රදදායක වචන කතා කිරීම, එවාගේම ලෝමස ජනතාවට අනුග්‍රහ සැලසීම. තව කෝසෝවිත වස්තුභීතර ලක්ෂණ මෙතන කියලා නැහැ. ඒ කියන්නේ මහා පුරුෂයන් වහන්සේගේ පුරුෂම් ව්‍යංජනය හරියට නෙළුම් මලක සංගමේතන නෙළුම් මේ කෙලියක් වාදුන් වාසේදී වැටි කියනවා. ඒකට කියනවා කෝසෝවිත වස්තුභීත. අයි ලක්ෂණ ලබන්න හේතුව කියන්නේ පූර්ව ජාතියෙහිදී අසමදි වූවන් සමගි සම්පන්න කරගීමේ ආනිසංසයයි. බොහෝ කාලයක් අසමගි වූ දෙමෝපියන් සමගි කළා, සහෝදර සහෝදරියන් සමගි කළා, දූදරුවන් සමගි කළා, හිතමිතුරන් සමගි කළා, ඕනෝන්ගේ තියෙන අගුණ වහලා, ඕනෝන්ගේ ගුණ මතු කරලා, ඕනෝන් සමාදාන කරලා සාමග්‍රී කිහිපේ ආනිසංසය නිසයි ප්‍රසෝත වත්තුගේ තලක්ෂණේ පහළ වුණේ. ඥානිසංසයෙන් කියන්නේ පහවත පුත්තෝ හෝති, බොහෝ පුත්‍ර රාජ්‍යයන් ලබනවා. යෙරේතියානන් සත්පුත්‍ර රජ කෙනෙකුට පුත්‍රයන් 10ක් ලැබෙනවා. කයිබෝනානන් බුද්ධ පුත්‍රයන් මහසල අප්‍රමාණව ලැබුණා. සලස් සුවන්න වන්නතෝ වන්නෝ කියන පදයක් කියන්නේ තිබුණා. ඒකෙන තරුවක් යන වහන්සේ ජීවිතයේ දෙහි කිනීද මල් දෙයින් සාම සෝභමාන රන් වම්පාතුම් බබලනවා. එයන් ලබන්නේ හේතුව කියලා තේන්නේ පූර්ව ඥාතියෙහිදී දේශ පිළිමින් වැළකී මෛත්‍රී භාවනා වැඩිම ආනිසංසයයි. ශාන්තිය මෛත්‍රිය වැඩි වෙන ආනිසංස නිසා සංවම්පාත සිරුරක් ලැබිලා තියෙනවා. ආනිසංසයන් කියන්නේ බොහොම ප්‍රණීත සීවර පරිස්කාර ලබන හේතු වුණා. අනිත සුතුමච්චවී හෝති. ඒක කියවගෙන කලින් සුතුමච්චවිතා කියන්නේ ශ්‍රී දේහයෙහි හරියට වතුර බිඳුවක් පාත් පැවෙන්නේ නැති තරම් සිනිඳු සිල්ියක් පිහිටා තියෙනවා. උනාස කම්පාතු උනාත් වතුර බිඳුවක් පාත් ශරීරයේ පැවරෙන්නේ නැහැ. අද නෙළුම් මලක වතුර රැඳෙන්නේ තුරාගේ දැහිඟුලින් උපදමුවා වූ රාම්තුලියක් වාගේ සරුවක් යනවා සිදී සිලිය බොහෝම සිනිඳුව පවතිනවා. එනිසා ඒ ලක්ෂණය ලබන්නේ හේතුව පූර්ව ජාතියෙහිදී සිල්වත් ගුණවත් ඥානවත් කුතුම්බන් එක්ක පැමිණලා කුසල අකුසල විචාරණය කරමින් ධර්ම සාකච්ඡා කරමින් බණ අහමින් භාවනා වැඩමින් නුවණ දිනු කළා. ආනිසංස වාසයෙන් කියන්නේ මහා පඤ්ඤතා පුතුපඤ්ඤතා ආපඤ්ඤතා ඥානපඤ්ඤතා ආදී වශයෙන් තියෙන ගාම්භීර ඥාන සම්පන්නයදීම ඒවත් උන්වහන්සේ තේසෙන දීකා තිබුණා. එවාගේම සත්ව හිංසාවෙන් වැළකීම, අනුන්ට උපකාර කිරීම, අනුන්ගේ දියුණුව සැලසීම මේ ආදී හේතු නිසා සරුවක් යන වහන්සේට මහා පුරුෂ ලක්ෂණයන් කිහිප බව හොඳින් පැහැදිලි වූ බැවින් ලෝක ජනතාවද විශේෂ කුසල් කරන්න විශේෂයෙන් පෙළඹුණා. ඒකෙන් ලෝක මෙලව සැපේ පරිලෝක සුභතිය සාන්ත නිවන සඳහා උපනිෂදෙ වෙන්නේ බොහෝ කුසල් පාරමී පුරා ගන්ට මේ ලක්ෂණ සූත්‍රයෙන් දෙසු ධර්ම දේශනාව මහ උපකාරී වුණා. මෙන්න මෙහෙම මහා පුරුෂ ලක්ෂණ ධාරී වූ හරියට සම්තරණක් ගැනීම බබලන පස්සේ සැදුම්ලක් දුකුණක්යෙන් බබලන පරසතු මදාරා වෘක්ෂයක් මෙන් මුලපටන් අග දක්වා මලෙන් පිරියේ පරසතු මදාරා වෘක්ෂයක් මෙන් බබලන දේ සම්පත්‍යක සරුවක් යන වහන්සේ රූපප්පමානෝ රූපප්පතන්නෝ කියන මේ ලක්ෂණයෙන් යුක්තයි. රූපේ දකින පහදින ඇත්තන්න පහදින තරම් රූප සම්පත්‍යක් ඒ සරුවක් යන වහන්සේට පිහිටා තිබුණා. උන්වහන්සේ රූප ලක්ෂණයෙන් අනුත්තර බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණයටද සුදුසු වුණා. මේ විදිහේ අනුතමේය වූ උත්තරීතර රූපස්කන්ධයක් ඇති රූප විලාසයක් ඇති සරුවක් යන වහන්සේගේ සංකාමයේ තුල ප්‍රමාණ කළ නැති ධර්ම කාය සම්පත්තියක් පිහිට ලැබුණා. දස බල ඥාන චතුරු වෛසාගත ඥාන චතු පරිසම් විද්‍යා ඥාන කුද්දස ඥාන සෝලස ඥාන සත්‍ය ඥාන සත්‍ය ඥාන සත්‍තසාධාන ඥාන ආදී වූ අසීමිත ඥාන සම්භාරයන් දෙ සමන්වංගත ධර්ම කා සම්පත්‍ය අධිහිතය තිබුණා. එසේ රූප කා සම්පත්‍යෙන් ධර්ම කා සම්පත්‍යෙන් ආද්ද වූ සරුවක් රාජෝත්තමයන් වහන්සේ සමන් වහන්සේ බුදු වී අවුරුදු 45 මුළුල්ලෙහි රූප විලාසයෙන් ලෝ පහදවමින් ධර්ම විලාසයෙන් ලෝ පහදවමින් නමංගයන් නම් සුමගත හරවමින් අධර්මිෂ්ඨයන් ධර්මිත කරමින් අබෞද්ධයන් බෞද්ධ කරවමින් නිසදිතුවන් සමිදිතු කරවමින් අප්‍රසදයන් අප්‍රසන්න වූවන් ප්‍රසාදයට පමුණුවමින් සීලයක් නැත්තොන් සීලයක් කරමින් අල්පස්මෘතයන් බහුස්මෘත කරමින් සදමතුරමතුරන් ත්‍යාග සම්පන්න කරවමින් නුවණ නැත්තොන් ප්‍රඥාවන්ත කරවමින් අසමග වූවන් සමග කරවමින් ප්‍රමාද වූවන් අප්‍රමාද කරවමින් ලොවට දහම් දෙසා සූත්‍ය අසංතයේ හතකෝට පනස් ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන පමුණවා වදාලා තමන් වහන්සේ කෙටි කාලයක් වැඩි ඉන්න බැලින් මතුවනාගත වූ 5000ක් තරම් බුදු සසුන පැවැත්වීම පිණිස සුදු බුදුරත් විහෙදෙන දලදාය ස්පර්ශයෙන් මානෙල් මල් විහෙදෙන සුවඳ විහෙදෙන ශ්‍රීමුක පත්මයෙන් අත්ංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසුදාස ධර්මස්සන්දී දේශනා කළා. සමන් වහන්සේ ලෝක පුතේ ධම් දේශන දෙසෝ දෙතිමින් කාලයේ ගෙවුවා දිනපතා සූති කෝට් ලක්වාර ගණන් සහස්කල සමවත් වූ විදිනින් නිවන්සක වළඳමින් වැඩිඳ අවුරුදු 80ක් ආදි වළඳලා දසදහසක් ලෝක දාසි ඒකාකෝ මේ ලෝක කෙල දිනපහනක් නිවියන්නක් මෙන් දිනුවම් පාලා දාලා ඒ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් බබලන සීදේ සම්පත්‍ය අනිත්‍ය ස්වභාවයකපත් වුණා. මේ වාගේ රහතන් වහන්සේලාද පිරිණු වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සස ජනතාව සෝපියේ පරමාරූපෝ පරිලෝකිය. විහාරස්ථාන රාජධානු යන්තකුණු මාළුදා නෂ්ඨාවචේ වුණා. මෙසේ ඉරහදතාරුකා මහා කෘති මහා මේරු කරුවතන විශාල වස්තු දොළ දොරවල් ඉද කඩන් ගානවා නැඳුම් පැළඹුම් ගිල මුදල් ආදී පාරිභෝගික වස්තු ආහාර පාන දොළ දොරවල් ඉද කඩන් ආදී නම් මිල මුදල් කැමදීම ආදීන් පරිහරණය කරන අපේ ආත්මභාව සියල්ල සිත ඇසිත නැති සෑම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙතෙන් විතර පෙළෙන බැවින් දුකයි කැමතිසේ නොකවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත් සියලු සංස්කාර ධර්ම සීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත දැනින් දුක්ඛාරි සත්‍යයි දුක නැවත නැවත දෙන දෙන පූර්ව භව තෘෂ්ණාව ආයෝන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත දැනින් දුක් සමුදයාරි සත්‍යයි ඒ දෙකම නැති කාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංත සමකාර්තයෙන් සමන්වාගත දැනින් දුක් නිරෝධ සත්‍යයි දුක් නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට සියලු ආකාරයෙන් වැඩි යතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ආයෝහන නියමෙහෙත දස්සන ආධිතේයාතේ සමන්වාගත වෙන බැවින් දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය නම් වෙනවා. බුදු කසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධාන අධිකාරණී දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනින් සැනසී වදාලා සියලු සතර දුක් තරණය කළ කෙලෙස් නිමල නිවා සාන්ත නිවනින් සැනසී වදාළ බුදු සසේ බුදු මහා රහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලියකේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා. අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සීලම කුසල සම්භාර ධර්ම කාරණේ බාටපත්ී සතු බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරා ගනි. මේ මොහොතේදී රැස්සෙමින් සිටවත් මොකාමේ ආරණ්‍ය සේනාසන වෙත පින්නකින් පැමිණියා. සූදානම් කරගත් ධාර්මික පූජා වස්තුන්ගේ මහා සංඝ රත්නයට පූජා සත්කාර පැවැත්වුවා. වැඳුම් පිදුම් සිදු කරමින් ගෞරව සම්ප්‍රයුක්ත ධනපදයකට සවන් දුන්න දානමය සීලමය භාවනාමය වශයෙන් මේ රැස්පත් කරගත් කුසලයේ තම තම නමින් අභාවප්‍රාප්ත සීලු බන්දු වර්ගයාටත් සීනාති පිරිස සුගති සම්ප්‍රසුව සේනද පැතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුව ලබස්වා. සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් යෙතින් අනුමෝදන්ව බුදු සසුනට ශ්‍රී ලංකාක බෞද්ධ ජනතාවට මේ පින්වත් සමිත දේව ආරක්ෂාව සැලසා දෙත්වා පැතුව බෝධිගුණ ශාන්ත නිවන් සුවම ලබත්වා සිතාහි සනදා සෑම සත්‍යයක මේ පින්වත් සීලෙන් සීල සත්ව සමකල්ලි සතුරු වෙමින් දුක් නිරෝධ තුලපත් වී පාරමී පුරා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා එම කුසලානිසංස බලෙන් මේ පින්වත් සෑම දෙනාට මෙලෙව සතරාංකාදික කාලයක් දීර්ඝවස ලැබේවා සකලාන්තරාය සරුවපද්දරයන් නිවාරණය වේවා ආරක්ෂාවට සාන්තිය සැලසේවා සබන පියවරග්ගාණේ රත්නත්‍රයේ සීවිතමා ගුණේ අසීමිත පීඨ සැලසේවා සජසොර සතුරු ගිනිදල වතේ කව්‍යා උදාදි නිපත්ති වලදීවා කායික පීඩාදියක් නැවී කායික මානසික සැලසීම ලැබේවා ගුණනෝනින් ධන ධාන්නේ යසේසුරෙන් ආයු වර්ණ සකබල ප්‍රඥාවෙන් දානාදී දසපාරමී ධර්මයන්ගෙන් පෙරපස සඳක්ෙන් දිනෙන් දින දුණු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුම නිරුවණකින් මෙන් සිතූ පැතූ සේද සූන චන්ද්‍රයාගේ කිරි ඉතිරි මුදුන්පත් වේවා සියලස් කලක් අතරක් නෑර සම්බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් සමත ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යතු නිවන් මඟ පාරමී ගුණ පිරේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද එසේ මිතුරන් සේවක සේවිකාවන් සතුව සියතේ පාරමී ගුණ පුරා බුද්ධේ සමුදේ නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය බෝධයෙන් බුදු සසේ බුදු මහරහතන් වහන්සේ නිමි සැලසේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභයේ තිලිතම මේ පුණ්‍ය සම්භාරය අප සෑම දෙනාට සිතේ හේති වේවා වාසනා වේවා කියනු වන්සෝ ප්‍රාර්ථනා කරමි. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්නිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්නිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්නිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංසබාලෙන් සමිත දෙලෝ ජාගන පැතු බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.